साधु साधु साधु වැඩවාසය කරන ගෞරවනීය පිනත් මෑණියන් වහන්සේගේ නමසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත්නි මේ ධර්මය ශ්‍රවණය කරනකොට ධර්මයේ හැසිරෙනකොට අපිට දෙවිධයකින් කටයුතු කරන්න පුළුවන් ඒ තමයි මේ දහම් රසය විඳ විඳා මේ ධර්මයේ තියෙන නිර්මලත්වය විඳ විඳා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මේ ධර්මයේ තුල හැසිරෙනවා එයා හරියට හොද්දේ දාපු හැන්දක් වගේ හොද්දක් හදනකොට හැන්ද නිතරම හොද්ද කලවම් කර කර තිබ්බත් හැන්දට පුළුවන් ද හොද්දේ රසය දැනගන්න දෑනේ හැබැයි දිවක් වුණොත් හැන්ද වගේ හොද්දේ බැහැලා හිටිය නැති වුණාට හොද්දේ පොඩි බින්දුවක් දිව අග්ගිසේ තිබ්බත් හොද්දේ රසය දැනෙනවා ඒ වගේ තමයි ධර්මය තුල කිමිදිලා ධර්මයේ ගැඹුරටම කිමිදිලා ගැඹුරු ගැඹුරු තැන් ස්පර්ශ කරන්න යන කෙනා ධර්ම රසය විඳින්නේ නැත්තම් කොච්චර දහම් දැනුම ලැබුවත් කොයිතරම් බරබර වචන ඉගෙන ගත්තත් එයා හරියට මොකක් වගේද හොද්දේ දාපු හැන්ද වගේ රසේ තේරෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් ඉන්නවා යා බොහෝ කොට ධර්මය අහපු කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. බොහෝ ගම්භීර වූ ධර්මයක් ශ්‍රවණය කරපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ අහන බණපද මේ අහන ධර්මය එයාගේ ජීවිතයට වේගෙන් එයා උරා ගන්නවා. ධර්ම රසය නිසා කුල්මත් වෙලා යනවා නම් ධර්ම රසය නිසා ප්‍රීතියටපත් වෙනවා නම් පින්වත්නි එයා හරියට දිවක් වගේ ධර්මයේ තියෙන ඒ රසය විඳ ගන්න ශ්‍රාවකෙක් වෙනවා. ඉතින් මේ පින්තුන් කැමැති බොහෝ කොට දහම් අහලා ගාම්භීර ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ තියෙන ගැඹුරුම පතුල අත ගන්නද දහම් රසය විඳින්න නැතුව 84,000ක් වූ ධර්මස්කන්ධයම කියෙව්වත් වැඩක් තියනවද? වැඩක් නැහැ. හැබැයි අපි අහන එක ධර්මයක් වුණත්, එක සූත්‍රයක් වුණත්, එක බණපදයක් වුණත් අපේ ජීවිතේට අපි ගලප ගන්නවා නම් වඩා වටින්නේ මොකද්ද? ඔබ කැමති දහම් දැනුම දියුණු කරගන්නද ධර්ම රසය ලබන්නද? ඇත්තමද කියන්නේ? ඔව්. එහෙනම් ධර්ම රසය විඳින නම් අපි දිවක් වගේ වෙන්න ඕන නේ? ධර්ම රසයෙන් අපි අපේ හිත සතුටු කරගන්න ඕනේ. තවත් අහපු නැති දෙයක් අහන්න කියන දේ නැත්තම් ගැඹුරු දේවල් මේව තේරෙනවා වැඩි. මීට වඩා තේරෙන්නේ නැති එකකුයි අපිට ඕනේ. කියලා කවුරුහරි හිතුවොත් ඒක හරිද? වැරදි. තේරෙන්නේ නැවෙයි නේද මේක අවබෝධ කරගන්න? නොතේරෙන වචන 1000ක් කිව්වත් වැඩක්ද? වැඩක් නෑ නේද? උතර නිතරම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ දවස්වල දේශනවලදී කරන්නේ ගෙයක් හදනකොට ඒ ගේට ඉස්සල්ලාම බිත්ති වඳින කලින් මොකද්ද දාන්න ඕනේ? අත්තිවාරම දාන්න එපයි. ෆවුන්ඩේෂන් එකනේ. අත්තිවාරම හොඳට දැම්මේ නැත්නම් බිත්ති හොඳට වඳින්න පුළුවන්ද? බෑ නේ. නම් බිත්ති වඳින්න තු වහල ගහන්න පුළුවන්ද? කොහොමත් බෑ. එහෙනම් වහල පිහිටන්නේ බිත්ති මත නේද? බිත්ති පිහිටන්නේ මොකක් මතද? අත්තිවාරම මත. අත්තිවාරම වගේ කියනවා තිසරණය තුල මනාකොට පිහිටීම. එහෙනම් අපිට නැත්තේ මොකද්ද? අපි කියන්නේ ඔබට එහෙම නෙමෙයි. මං කියන්නේ සාමාන්‍ය ලෝකයට කොහොමද? නැත්තේ මොකද්ද? ඕ තිසරණය බොහෝ දෙනෙක්ට තිසරණය නෑ. හැබැයි තට්ටු දෙකේ ගෙවල් ගහන්න මහන්සි ගන්නවා. කාඩ්බෝඩ් ගෙවල් තමයිනෙ. ශක්තිමත් ගෙයක් ගොඩනගා ගන්න බෑ. එහෙනම් අපි පින්වත්නි අපි මහන්සි ගන්න ඕන ඉස්සල්ලාම වහලේට අවශ්‍ය උළු ටික එකතු කරගෙන පරාල ටික එකතු කරගන්නද ගෙයක් හදනකොට? ඉස්සල්ලාම අපි කරන්න ඕනි පොළව හොඳට සකස් කරගන්න එක. හොඳට අත්තිවාරම දාගෙන හොඳ ශක්තිමත් පාදමක් ඇති කරගන්න ඕනි. එතකොට ওই හුලං වලට කමාගෙන ගැලවිලා යන්නේ නැහැ. තේරුණානේ? ඒ වගේ තමයි තිසරණය තුළ මනාවකට පිහිටියොත්, තිසරණය තුළ හොඳට ශක්තිමත් වුණොත් පින්වත්නි මේ ලෝකෙ කිසි කෙනෙකුට යාට තිසරණයෙන් බැහැර කරන්න බෑ. දෙවියන් බබුන්ටවත් බැහැ. ඔබ අහලා ඇති අර සූරම් බට්ට කියලා ශ්‍රාවකෙක් ගැන අහලා ඇතිනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ හිටපු ශ්‍රද්ධාවන්තම ගිහි උපාසකයා. කවුද යාගේ නම? සූරම් බට්ට. මේ සූරම් බට්ට කලින් ධර්මයේ හිටපු කෙනෙක් නෙමෙයි, අන්‍ය ආගමක කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට පැහැදිලා, ඒ ශාන්ති ඉරියව් වලට පැහැදිලා සූරම් බට්ට තමන්ගේ නිවසට බුදුරජාණන් වහන්සේව වැඩමවවන්නේ. ඊට පස්සේ මොකද උනේ? දානි පූජා කරා, ධර්මයේ ශ්‍රවණය කරා. එතකොට ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්න ඇත්තේ? මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය, අසාර ස්වභාවය ගැන ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු සූරම් බට්ටගේ මුළු ජීවිතේම අපි අර උදේ ශ්‍රවණය කරපු සූත්‍රය මතක ඇතිනේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ආශ්චර්යවත් අද්භූත කාරණා සියල්ලම සූරම් බට්ටගේ ජීවිතය තුළ එහෙම්මම පිහිටියා. ඔහු සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉන්ද්‍ර කීලයක් වගේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. දැන් මේ හැමදේම අපි මුළු ලෝකෙටම හොරා කළත් එක්කෙනෙක්ට හංගන්න බෑ. කවුද? පමත්ත බන්දු. කවුද? ප්‍රමාද වූවන්ගේ ඥාතියා. කවුද? වකුරු තුනේ එක්කන මාරයා. පාපී මාරයට පුළුවන් ද හංගන්න? පාපී මාරයට හංගන්න බෑ. මේ හැමදේම බලාගෙන හිටියා. එතකොට පාපී මාරයා කැමති මේ සත්වයන් සසරෙන් නිදහස් වෙනව දකින්නද, සසරේ යනව දකින්නද? සසරේ යනව දකින්න. මොකද තමන්ගේ වසඟේ තමන්ගේ පැවැත්ම තුළ පිහිටවන්න පුළුවන් සසරේ යන අය විතරයි. ඕනියෝනිය විදිහට හසුරවන්න බෑ. සසරෙන් නිදහස් වෙන මගට පිළිපන්න අයව එහෙම හසුරවන්න බෑ. බලන්න මේ මාරයාගේ බලපුළුව අලංකාරකම. මාරයාට පුළුවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන බුද්ධකාය ඒ විදිහටම මවාගන්න පුළුවන් කාටද? මාරයාට. ඉතින් බුදුරජාණන් වහන්සේ දානි වළඳලා වැඩම කළා. ඒත් එක්කම තව සුළු මොහොතකින් දොර ළඟට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. කවුද? මාරයා. හොයන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වේශයෙන් පෙනී සිටියා. සූරම් බට්ට කල්පනා කරා බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ නිකරුණේ එහෙ මෙහෙ ඇවිද ඇවිද යන අය නෙමෙයි. තේරුමක් නැති ගමන් යන්නේ නැහැ. ඉතින් වන්දන හොයාගන්න බෑනේ පිටින්. බුදුරජාණන් වහන්සේ වගේමයි වන්දනා කරලා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මේ අවේලාවේ කියලා. එතකොට දැන් පාපී මාරයා අර බ්‍රහ්මස්වරයෙන්ම කටහඬින්වත් හොයාගන්න බෑ කියනවා. සූරම් බට්ට මං කියපු ඒවා පොඩ්ඩක් මට පැටලුණා, වැරදුණා. මං ඒක නිවැරදි කරලා යන්නයි මේ ආවේ. දැන් බලන්න බුද්ධ කායමවාගෙන බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ ස්වරයෙන් කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න බෑනේ නේද? ඊට පස්සේ කියනවා මේ මාරයා කියනවා, පිනත් සූරම් බට්ට ඔබට මං කිව්වා නේද මේ ලෝකෙ සියල්ලම අනිත්‍යයි කියලා. නෑ සූරම් බට්ට, ඒක එහෙම නෙමෙයි. මේ ලෝකෙ තියෙනවා අනිත්‍ය දේවල් වගේම නිත්‍ය දේවලුත් තියෙනවා. ඊළඟට කියනවා සුරම් බට්ට මං ඔබට කිව්වා නේද මේ ලෝකේ සියල්ලම දුකට අයිති කියලා. නෑ සුරම් බට්ට මට වැරදුනා. සියල්ලම දුක් නෑ. සැප සහගත දේවලුත් මේ ලෝකේ තියෙනවා. ඊළඟට කියනවා සුරම් බට්ට මං කිව්වා නේද මේ ලෝකේ හැම දෙයක්ම තමන්ගේ වසඟේ පවත්වගන්න බෑ කියලා. නෑ සුරම් බට්ට තමන්ගේ වසඟේ පවත්වගන්න පුළුවන් දේවලුත් තියෙනවා. දැන් මේ විදිහට කියනවා. ඔබ ළඟට ඇවිල්ලා කිව්වා මොකක් වෙයිද? එතකොට තමයි ශ්‍රාවක අභිමානය ඉදිරියට ගන්න ඕනේනේ. ඒ අභිමානය හොන්තට තිබ්බා සූරම් බට්ට තුල. සූරම් බට්ට ෂණයෙන් අඳුන ගත්තා. ඇයි? එයා මේක තමන්ගේ ජීවිතය තුනේ දැන් දැකලා තියන්නේ. එයාට බුද්ධ කාය මවාගෙන ඇවිල්ලා කිව්වත් එයාට ඒක පිළිගන්න බෑ. මොකද තමන් තුලින් එයා අවබෝධ කරගෙන තියෙන්නේ. මෙයා කල්පනා කරා ඒක කවදාවත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේලාට වචන දෙක නෑ. වචන වෙනස් කරන කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා. හඳුනාගත්ත මේකත් එකට මගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න ආපු කෙනා තමයි කියලා. ඒ වෙලාවේ සූරම්බට කියනවා නුඹව දන්නවා කියනවා. නුඹ නේද පාපි මාරයා කියලා ඇඟිලි දෙක එකතු කරලා ඇසුරු සනක් ගහනවා. ඒ ශ්‍රාවක අභිමානය කොච්චරද කියන්නේ, පෞරුෂත්වය කොච්චරද කියන්නේ. මාරයාට ඒ ස්වරූපයෙන් එතන ඉන්න බැරි වුණා. ගව් ගානක් ඈතට විසික් වෙලා ගියා. ශ්‍රාවකයෙකුගේ අභිමානය, ගිහි ශ්‍රාවකයෙකුගේ අභිමානය. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලවෙනවා. බුදුරජාණන් වහන්සේට ගිහිලා කියා සිටිනවා ඒ මොහොතේ තමයි පින්වත්නි සූරම් බට්ටට ගෞතම බුදුසසුනේ සැදැහැති උපාසකයන් අතර අගතනතුරු ලැබුණේ. ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයන් අතර උපාසකයන් අතර අග්‍ර කවුද? සූරම් බට්ට. දැන් බලන්න ඒ ශ්‍රාවකයෙක් තුල එදා තිබ්බ අභිමානය. අපි මොහොතක් කල්පනා කරලා බලන්න ඕනි අපි තුල ඒ අභිමානය, ඒ ශ්‍රාවකත්වය නොසෙල්වෙන පැහැදීම, ස්ථිරසාර තිසරණය අපි තුල පිහිටලා තියනවාද කියලා අපි බලන්න ඕන. ධර්මය අධර්මය වෙන් කරලා තෝරා බේරගන්න පුළුවන් හැකියාවක් ශ්‍රාවකෝ අපිට තියනවාද කියලා අපි හිතලා බලන්න ඕන. ඉතින් තම තමන්ගේ හෘද සාක්ෂියෙන් තම තමන් අහන්න ඕනි මට පුළුවන් ද එහෙම අභිමානයක් ඇති කරගන්න. මුළු ලෝකෙම එක පැත්තක් වෙලා මට චෝදනා කළත් නෑ මේක වැරදි වැරදි කියලා. පුළුවන් ද තනියම තමන්ට බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නොසෙල්වි තනියම ගල් කණුවක් වගේ මට ඉන්න තරම් හැකියාවක් තියනවද කියලා තමන් තමන් ගැන හිතන්න ඕනේ. ඒ හැකියාව තිබ්බ දාට තමයි පින්වත්නි තිසරණයේ මනාවකට පිහිටන්නේ. මුළු ලෝකෙම වෙනස් වුණත්, මුළු ලෝකෙම අනිත් පැත්ත හැරුණත් අපිට හැකියාවක් ශක්තියක් තියන්න ඕනි තනියම හරි තිසරණය තුල පිහිටලා ඉන්න. එනිසා දැන් අපි මේ ශ්‍රවණය කරන්නේ එවැනි අසිරිමත් ගිහි ශ්‍රාවකයන් දෙදෙනෙක් තුල පිහිටි ගුණ ගැන සඳහන් වෙන ලස්සන දේශනය. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ දෙවැනි කොටසට. සෝතාපට්ටි සංයුක්තයේ තමයි මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ. සූත්‍රයේ නම තපති සූත්‍රය. මහප්‍රාණ තයන්න පයන්න අල් තියන්න. තපති මොකද්ද? තපති සූත්‍රය. තපති කියලා පාලියෙන් කියන්නේ වඩු කාර්මිකයන්ට. කාටද? වඩු කාර්මිකයන්ට තපති. වඩු දෙටුවන්ට වදාළ දෙසුම්. වඩු කාර්මිකයන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා ඒ කාලේ. දන්නවද කවුද කියලා? අහලා තියෙනවද? ඉසිදත්ත පුරාණ. කවුද? ඉසිදත්ත පුරාණ කියලා අයියෙකුයි සහෝදර දෙනෙක් අයියෙකුයි මල්ලියෙකුයි හිටියා. එයාලා වඩු කාර්මිකයෝ. ඒ දෙදෙනා තුළ තියෙන ශ්‍රාවකත්වය ඉස්මතු වන ලස්සන සූත්‍රයක්. ඒ කාලේ වස් කාලේ අවසන් වෙච්ච කාලයක්. ඉතින් ඒ වගේ ඒ කාලෙත් බොහෝ භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සිවුරු සකසපු කාලයක්. වස්තුම් මාස ඉවර වෙලා දැන් භාගතුන් වහන්සේ චාරිකාවේ වඩින්න තමයි සූදානම් වෙන්නේ. ඒ චාරිකාවේ වඩින්න කලින් භාගතුන් වහන්සේගේ පාංශකූල චීවරය පිළියෙල කරනවා. ඉතින් නිමවන සිවුරු වෙති බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් ඇවෑමෙන් චාරිකාවේ වඩිනවා කියලා ඉසිදත්ත පුරාණ කියන මේ වඩු කාර්මිකයන් දෙදෙනාට ආරංචි වුණා. මේ දෙදෙනා සාදුග කියන නගරේ තමයි ඒ කාලේ ජීවත් වුනේ. ඉන්දියාවේ තිබ්බ, දඹදිව තිබ්බ, සැවැත් නුවර කෝසල ජනපදයේ තිබ්බ එක්තරා නගරයක්. ඉතින් ඉසිදත්ත පුරාණ දෙදෙනාට දැන් ආරංචි වුණා, දැන් තව සුළු කාලෙකින් බුදුරජාණන් වහන්සේ අපේ නගරෙන් වැඩම කරනවා. නම් ඊට කලින් අපි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඕනේ. මොකද ඒ චාරිකාව වැඩියට පස්සේ ආය කොයි තරම් කාලෙකින් බුදුරජාණන් වහන්සේව අපිට දකින්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ඉසිදත්ත පුරාණ කියන මේ වඩු දෙටුවන් දෙදෙනා ඒ බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයේ තමන්ගේ සේවකයෙක් තිබ්බා. තියලා ඒ සේවකයාට කිව්වා, ඔබ මේ පාරෙන් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කොත් ඉක්මනට අපිට පණිවිඩේ කියන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිවුරු සකසලා ඉවරුණාට පස්සේ සංඝයා සමග චාරිකාවේ වඩින්න සූදානම් වුණා. දැන් අර පාර හරහා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. දුර තියා බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේ වඩිනවා අර සේවකයා දැක්කා. දැකලා ඉක්මනට ගිහිල්ලා ඉසිදත්ත පුරාණ කියන වඩු දෙටුවන් දෙදෙනාට පණිවිඩය කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් මේ දෙන්නත් පසුගමන් ගියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ පාරෙන් ඉවත් වෙලා රුක් සෙවණක පනවන ලද ආසනේ වැඩ සිටියා. ඒ වෙලාවේ මේ ඉසිදත්ත පුරාණ කියන මේ වඩු කාර්මිකයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. එකත් පස්ස වාඩිනා කියන්නේ මූණට මූණ නෙමෙයි පැත්තකින්. එකත් පස්ස වාඩි වුණා. වාඩි වෙලා මේ දෙදෙනා කියනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ වැඩ ඉඳලා සිවුරු සකසලා ඉවර වෙලා චාරිකාවේ වඩිනවා කියලා දැනගත්තාම කෝසල ජනපදයෙන් ඊළඟට ළඟම තිබ්බ නගරේ තමයි මල්ල ජනපදය. බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයෙන් පිටත් වෙලා මල්ල ජනපදයට වඩිනවා කියලා අහනකොටම අපේ හිතට ලොකු දුකක් ඇති වෙනවා කියන. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ අපෙන් දුරට වඩිනවා කියලා නා බුදුරජාණන් වහන්සේ දුරස් වීම මෙයාලට දුක හිතෙනවා කිව්වා. ඊළඟට කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ ඉඳලා මල්ල ජනපදයට වැඩම කළා කියලා. දැන් වැඩම කරනවා කියලා තමයි ඉස්සලා ආරංචි වුණේ. වැඩම කළා කියලා ආරංචි වුණාම අපිට තවත් දුකක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ අපෙන් දුරට වැඩියා කියලා. ඊළඟට කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, මල්ල ජනපදයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ළඟම නගරේ තමයි වජ්ජි ජනපදය. ඔබ අහලා ඇති මේ නම්. වජ්ජි ජනපදයට වඩිනවා කියලා ආරංචි වුණාම අපේ හිතේ දුකක් ඇති වෙනවනේ. තවත් අපෙන් ඈත් වෙනවනේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මල්ල ජනපදයෙන් වජ්ජි ජනපදයට වැඩියා කියලා ආරංචි වුණාම දැන් ඈතයි කියලා අපිට දුකක් ඇති වෙනවා. ඊළඟට කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්ස, වජ්ජි ජනපදයේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ කාසි ජනපදයට වඩිනවා කියලා අපිට ආරංචි වුණාම අපිට ගොඩාක් දුක හිතෙනවා. දැන් ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ අපෙන් ඈතට වඩිනවා කියලා. ඊළඟට කාසි ජනපදයේ ඉඳලා මගධ ජනපදය කියලා කියන්නේ රජගහ නුවර. වේළුවනාරාමයේ තියෙන්නේ රජගහ නුවර. බිම්බිසාර රජතුමා රජකම් කළේ රජගහනුවර. නමුත් කොසල් ජනපදය කියලා කියන්නේ සැවැත් නුවර. ජේතවනාරාමේ තිබෙ කොහෙද? සැවැත් නුවර. එහෙ රජතුමා තමයි කොසල් රජතුමා. ତୁର ලොකු දුරක් කොසල ජනපදයේ මගධ ජනපදයේ ලොකු දුරක් තියෙනවා. ඒ කියන්නේ වේළුවනාරාමේත් ජේතවනාරාමයේත් අතර විශාල දුරක් තිබෙනවා. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඈතට ඈතට ඈතට වඩිනවා කියලා දැනගත්තාම ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපිට බොහෝ දුකක් කනගාටුවක් අපේ හිතේ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දැන් දුරයි කියලා. ඊළඟට මේ දෙන කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර මගධ රාජධානියේ ඉඳලා ඊට පස්සේ ළඟම එක කාසි ජනපදයට ආපහු දැන් වේළුවනාරාමේ පැත්තට වඩිනවා රජගහනුවර පැත්තට. මගධ ජනපදයේ ඉඳලා කාසි ජනපදයට වඩිනවා කියලා අපිට ආරංචි වුණාම පුංචි සතුටක් ඇති වුණා. දැන් කලින්ට වඩා ළඟයි බුදුරජාණන් වහන්සේ අපිට. ඊළඟට කාසි ජනපදයේ ඉඳලා වජ්ජ ජනපදයට වඩිනවා කියලා ආරංචි වුණාම තවත් සතුටුයි. දැන් අපි ආදරය කරන අපි කැමති කෙනෙක් අපිව හොයාගෙන එනවා කියලා දැනගත්තාම අපි කෝල් කර කර අහනවා නේද ඔබ? දැන් කොහෙද ඉන්නේ? දැන් කොහෙද ඉන්නේ කියලා. ඒතර දැන් ළඟ තව ටිකයි කියද්දී ඔබට සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඈ? සතුටක් ඇති වෙනවානේ. ආන් ඒ වගේ තමයි මේ ශ්‍රාවකයන් දෙදෙනාට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දුර ඈත නගරයක ඉඳලා තමන් ඉන්න ජීවත් වෙන නගරයට වඩිනවා කියලා දැනගත්තාම ලං වෙන්න සතුටුයි. තව ටික දවසයි තව ටික දවසයි කියලා සතුටු වෙනවා. මේ විදිහට වජ්ජ ජනපදයෙන් මල්ල ජනපදයට, මල්ල ජනපදයෙන් කොසල් ජනපදයට වැඩම කරලා කොසල් ජනපදයේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා කියලා ආරංචි වුණාම ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපිට හරිම සතුටුයි. දැන් බුදුරජාණන් වහන්සේ අපි ළඟම වැඩ ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙනම් වඩු දෙටුවනි. මේ මෙයාලට ඉඟියක් කරන්නේ, ඔබට ඒ ඉඟිය තේරේ. එහෙනම් වඩු දෙටුවනි, ගිහි ගෙදර වාසය කිරීම කරදරයක්මයි, කෙලෙස් වැඩෙන මගක්මයි. නමුත් පැවිද්ද යනු ඉතාමත්ම නිදහස් තැනක්. ඒ නිසා වඩු දෙටුවනි, ඔබ විසින් අප්‍රමාදීව වාසය කිරීමයි සුදුසු. මොකද කියන්නේ? ගිහි ගෙදර සම්බාධෝ ගරාවාස. ගිහි ගෙදර කියලා කියන්නේ මට වඩා ඔබ දන්න ඇතිනේ. ගිහි ගෙදර කියලා කියන්නේ කරදර සහිත තැයක්, කෙලෙස් වැඩෙන මග. ඇත්තද බොරුද? කෙලෙස් වැඩෙනවනේ, කෙලෙස් වැඩෙන මග. නමුත් පැවිද්ද කියලා කියන්නේ නිදහස් තැනක්, හරියට මේ අහස වගේ. අහස්සේ මොනවත් රැඳෙනවද? කිසි දෙයක් රැඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි පැවිදි ජීවිතයක් තුළ ඔබ ඔය ඇලිලා බැඳිලා ඉන්න කිසි දෙයක් පැවිදි ජීවිතයක් තුළ තියෙනවද? නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ වඩු දෙටුවන්ට කියන්නේ ඔබ පැවිදි වුණොත් ඔබට මා සමගම ඔපචාරිකාය වඩින්න පුළුවන් කියන එක. තේරුණා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ සමගම ඉන්න පුළුවන්. ඒ නිසා මේ ගිහි ජීවිතයක තියෙන දුෂ්කරකම ගැන, ගිහි ජීවිතයක තියෙන බැඳීම් ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ මේ ඉසිදත්ත පුරාණ කියන වඩු කාර්මිකයන්ට කියා සිටිනවා. හොඳ ශ්‍රාවකයෝ දෙන්නෙක්, මේ දෙන්නම මගඵල ලැබපු ශ්‍රාවකයෝ දෙන්නෙක්. ඔබ කියවලා ඇති අපේ පිරිත් පොත. පිරිත් පොතේ තියෙනවා ධම්මචේතිය කියලා පිරිතක්. කියවලා තියෙනවද? සමහර අය කියවලා ඇති. ධම්මචේතිය කියලා කියන්නේ කෝසල රජතුමා බුද්ධ ශාසනයට හිත පැහැදෙන්න හේතු වෙච්ච කරුණු තියෙනේ. කොසල් රජතුමා ගැන දන්නා නේද? කොසල් රජතුමා ඇයි බුද්ධ ශාසනයට මේ තරම් හිත පැහැදිලා ඉන්නේ කියන එක බුදුරජාණන් වහන්සේට කියා සිටින දේශනයක්. ධම්මචේතිය. ඒ එක කාරණයක් තමයි මේ කොසල් රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඉසිදත්ත පුරාණ කියලා කියන්නේ මගේ සේවකයෝ දෙන්නේ, මගේ බත් වැටුපින් මගේ යානාවලින් ජීවත් වෙ එනම් මේ ඉසිදත්ත පුරාණ කියලා කියන දෙන්නා යැපෙන්නේ කවුරු මතද? කොසල් රජතුමා මත. ඉතින් කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ දවසක් අපි යුද්ධයකට ගිහිල්ලා එනකොට අපි එක තැනක නැවතුණා. ඒ නැවතිච්ච තැන මේ ඉසිදත්ත පුරාණ මේ දෙදෙනා රෑ වෙනකන් දහම් කතාවේ යෙදිලා නිදාගන්න යනකොට එයාලා බැලුවා කොහෙද කොයි පැත්තේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. වැඩ ඉන්නේ කියලා දැන් දිශාව හොයාගෙන ඒ පැත්තට ඔළුව දැම්මා. කොසල් රජතුමා ඉන්න පැත්තට කකුල් දැම්මා. ඉතින් මේක හරි පුදුමයක්. කොසල් රජතුමාට අනේ මේ මගේ සල්ලි වලින්ම මගේ බත් වැටුපීම මගේ ආනා වලින් ජීවත් වෙනා මගේ පැත්තට කකුල් දාලා නිදාගත්තනේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට ඔළුව දාලා. ඉතින් මේ දෙන්නගේ හිත ඇතුලේ තියෙන පැහැදීම මට හිතාගන්න බෑ. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ දෙදෙන අනිවාර්යෙන් විශේෂ යමක් අවබෝධ කරලා තියෙන්න ඕනේ. මම මේ බුද්ධ ශාසනයට පැහැදෙන්න මේකත් කාරණයක් කියනවා. ශ්‍රාවකයෝ මෙච්චර බුදුරජාණන් වහන්සේට මෙච්චර පැහැදි මෙච්චර ගෞරව කරනවාද කියලා. එහෙනම් අපි තු හිතන්න අපි තුලේ ගෞරවේ තියනවාද? ඔබ ඇවිල්ලා විහාරේ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට කොච්චර කකුල් දෙක දාගෙන ඉඳගෙන ඉන්නවද නේද? එතකොට ඒ ශ්‍රාවක අභිමාන, ඒ ශ්‍රාවකත්වය, ඒ පැහැදුණු සිත තියනවද කියලා පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕන නේ. නිදා ගන්න ගියත් පැත්ත බලන බුදුරජාණන් වහන්සේ කොයි පැත්තේද වැඩ ඉන්නේ, මං ඒ පැත්තට මගේ කකුල් දාන්නේ නැහැ කියලා රජතුමාගේ පැත්තට කකුල් දාලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට සිරස තමන්ගේ හිස දානවා. ඒ තරම්ම පැහැදීමක්, ඒ තරම් ආදරයක්, ඒ තරම් ගෞරවයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණා. ඉතින් ගිහි ජීවිතය ගත කරා, දරුවෝ හැදුවා, දරුවෝ උස්මහත් කරා, ගේ දොර වැඩ කටයුතු කරා, ඒ ඉන්න ගමන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගුණ වගා කරගන්න අමතක කළේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට ගොරෝසුවට මේ පහල කරනවා. මේ ගිහි ජීවිතය කියලා කියන්නේ බැඳීම් සහිත තැනක්, කෙලෙස් වැඩෙන තැනක්. ඒ නිසා නමුත් මේ පැවිද්ද කියලා කියන්නේ හරියට අහස වගේ නිදහස් තැනක්. ඒ නිසා වඩු දෙටුවනි අප්‍රමාදී වෙන්න කියනවා. මොකද්ද වෙන්න කියන්නේ? අප්‍රමාදී වෙන්න. මගඵල ලැබපු ගිහි ශ්‍රාවකයන්ටත් අප්‍රමාදී වෙන්න කියනවා. තේරුණාද? සමේ ගිහි ජීවිතයක තියෙන කරදර, කම්කටොළු, බැඳීම් වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම්. ඒකනේ කියන්නේ නේද, ගිහි ජීවිතේ හරියට ගිනි ගොඩක් වගේ කියනවා. ඇත්තනේ, ගිනි ගොඩක් වගේ කියනවා. දවසක් ස්වාමීන් වහන්සේලා පාරේ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා දැක්කා කොසල් රජතුමා හිරකාරයෝ ටිකක් අල්ලගෙන බැඳගෙන යනවා. දැන් යකඩ දම්වැල් වලින් බැඳලා කකුල් වලට දම්වැල් දාලා අත්වලට දම්වැල් දාලා බැඳගෙන යනවා. දැන් මේක දැකට පස්සේ ස්වාමීන් වහන්සේලාට ලොකු සංවේගයක් ඇති වුණානේ. මෙහෙමත් මිනිස්සු බන්ධන වලට අහු වෙනවනේ. මේ බැඳීම් කඩාගෙන යන එක කොච්චර අමාරුද? මේ යකඩ යදම් වලට හිර වෙච්ච මෙයාලගේ ජීවිතේ කොච්චර දුක්සහගතද කියලා දැන් කතා වුණා ස්වාමීන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ දැක්ක දේ කියා සිටිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, ඌවත් බැඳීම්ද? ඔය බන්ධන ඕනනම් අවුරුද්දක් තියෙයි, අවුරුදු දෙකක් තියෙයි, පහක් තියෙයි, දහයක් තියෙයි, විස්සක් තියෙයි. ඊට පස්සේ ඔය බන්ධන වලින් නිදහස් වෙනවා. හැබැයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් ගෙවල් දොරවල් වලට, මිල මුදල් වලට, දූ දරුවන්ට, යාන වාහන වලට, සාමියාට, බිරිඳට, ඇඳුම් වලට, මේ දේවල් වලට බැඳුනොත් ඒවා මේ ජීවිතයේදීවත් කඩා ගන්න නම් බෑ කියනවා. ලේසියෙන් කඩන්න බෑ. ඒක තමයි තද බලම බැඳීම් කියනවා. ඔය යකඩ වලින් කරපු ගාංචු දාපු ඒවා එච්චර බැඳීම් නෙමෙයි කියනවා. ගිහි ජීවිතයක් තුළ හිරවෙන හිරවීම එහෙම ලේසියෙන් කඩා ගන්න බෑ නේ. පින්වන්ත අය, එදා පින්වන්ත අය ඒ ගිහි බැම් වලින් නිදහස් වුණා උපායශීලීව. ඔබ අහලා තියෙනවා රේවත කුමාරයා, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම මල්ලි, සාරිපුත මහ රහතන් වහන්සේට හිටියා සහෝදරයෝ 3 දෙනෙකුයි සහෝදරියෝ 3 දෙනෙකුයි. පවුලේ වැඩිමලා තමයි සාරිපුත්යන් වහන්සේ. සහෝදරියෝ 3 දෙනාම පැවිදි වුණා, අරහත්ත්වයට පත් වුණා. සහෝදරියෝ 2 දෙනෙක් පැවිදි වුණා, බය වුණා අම්මා. පොඩි පොඩි පුතත් පැවිදි වෙයි තමයි කියලා පුළුවන් තරම් එයාව හිර කරලා පරිස්සමෙන් හදාගත්තා. අකමැත්තෙන්ම එයාට විවාහයක් කරලා දෙන්න හිතුවා. ඉතින් බොහොම ලස්සන කාන්තාවක් කුමා තරුණියක්ව කතා කළා. දැන් විවාහ උත්සවය ලෑස්ති කරා. දැන් රේවත කුමාරයා කම්බුලේ අත තියාගෙන අහක බලාගෙන දුකෙන් ඉන්නවා. ඇයි? එයා දන්නවා දැන් මේ දැන දැන හිර වෙන්නයි යන්නේ කියලා. එතකොට එතෙන්ට එනවා ඒ පවුලේ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. කටේ දතුත් නැහැ. කොන්ද වකුටු කරගෙන හැරමිට්ට දෙන්නම එකම හැරමිට්ට එල්ලීගෙන රේවත කුමාරයා ළඟට ආවා. දැන් මේ අලුත් තියවලට සුබ පතන්ද ළඟට ඇවිල්ලා අනේ පුතාලට දිගාසිරි වේවා කියලා, බෝකල් ජීවත් වේලා යහපත් යුග දිවියක් ලැබේවා කියලා ආශිර්වාද කරා. ඒ වෙලාවේ රේවත කුමාරයා කල්පනා කරා, අනේ අනිච්චා මෙච්චර වයසට ගිහිල්ලා බැරි ගැහිලා කුදු වෙලා කටේ එක දතක් වන්නේ අපිටත් මෙහෙම වෙන්න කියලාද මේ ප්‍රාර්ථනා කරන්නේ? අපිටත් මෙහෙම දුකක් ලැබේවා කියලාද මේ ආශිර්වාද කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ කියලා තව කලකිරුණා. කොහොමද මේකෙන් පැනගන්නේ? මේ ගැටෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා දැන් බලබලා ඉන්නවා. මේ මගුල් පෙරහැර පිටත් වුණා. දැන් මේ ගිනි ගොඩක් මැද්දේ දැන් මේ රේවත කුමාරයා ඉන්නේ. කැලේ මැදින් යනකොට මේ රේවත කුමාරයාට හොඳ අදහසක් පහළුණා. ඒකට තමයි කියන්නේ නිපක ගුණය කියලා. තැනට සුදුසු නුවණ කියන්නේ ආන් ඒකට තමයි. ඉක්මනට කොහොම නතර කරන්න නතර කරන්න මට ඇසිකිලියට යන්න ඕනි. ඒ නිසා ඔහොම නතර කරන්න මං ගිහිල්ලා එනකන් ඔහොමම ඉන්න කියලා මගුල් කරද්දී නතර කරා. එක පිම්මේ කැලේට දිව්වා. මේ වෙනකොට සාරිපුත්යන් වහන්සේ හැම තැනම හිටපු ස්වාමීන් වහන්සේලාට කියා සිටියා, මේ මම සාරිපුත්යන් වහන්සේගේ මල්ලි කියලා කවුරු හරි කෙනෙක් දුවගෙන ආවොත් එහෙම කිසි කතාවක් නැහැ අල්ලගෙන පැවිදි කරන්න කියලා තිබ්බ හැමෝටම. ඒ නිසා දැන් ඔන්න රේවත කුමාරයා මගුල් ඇඳුම් පිටින්ම තමයි මේ දුවන්නේ. දුවලා දුවලා දුවලා යනකොට ඇතුලේ කැලේ ඇතුලේ ආරාමයක්, ආරණ්‍ය සේනාසනයක් ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. කෑ ගහගෙන ගියා, ස්වාමීනි අනේ මාව බේරා ගන්න, මම තමයි සාරිපුත්යන් වහන්සේගේ බාල මල්ලි, මගේ මම වගේ නම රේවත, මාව ඉක්මනට පැවිදි කරවන්න කියලා. ඒ මොහොතේම උන් එක් කුමාරයව පැවිදි කරා. උන්වහන්සේ පැවිදි වුණේ ඒ වනයේ පතුක් වනයක්. ජීවත් වුණේ අරහතට පත් වුණේ පිරිනිවන් පෑවේ ඒ වනයේමයි. ඒ නිසාම පතුක් වලට පාලිය කියන්නේ කදිර. කදිර වනයේ වැඩ හිටපු නිසා උන්වහන්සේට නම තිබ්බා කදිරවණීය රේවත මහරහතන් වහන්සේ. අන්න ගිහි බැඳීම් වලින් නිදහස් වෙච්ච විදිහ. මොලේ පාවිච්චි කරපු නිසා. ලේසිද ඔය පැම් පිම්මේ පනින්ද? ලේසි කෙනෙකුට බෑ නේ. ඊට පස්සේ ඒ බැමි වලට හිර වෙලා ඉන්න තාක්කල් දුකමනේ නේ. අපි සතුටේ සතුටේ කියලා අපි මේක සතුටක් මේක සතුටක් කියලා අපි පිළිගන්න හැමදේම අපිට අන්තිමේට උරුම කරලා දෙන්නේ දුක. රැකියාවක් හොයාගන්න ඔබ ඉස්ලාම අධ්‍යාපනය ලබන්න ඔබ මහන්සි ගත්තා. අන්තිමේට අධ්‍යාපන ඉහළටම ලැබලා ඊළඟට රැකියාවක් හොයාගත්ත. රැකියාවට පළවෙනියෙන්ම ගියපු දවසේ ඔබට ලොකු සතුටක් විඳින්න ඇති. පළවෙනි පඩිය අතර ගත්තාම ලොකු සතුටක් විඳින්න ඇති. මුළු ලෝකෙම ජය ගත්තා වගේ දැනෙන්න ඇති. දැන් ඔබට එහෙම හිතෙනවද? මොන වදයක්ද කියලා නේ. රැකියාවට උදේ යන්නේ තමන්ටම බැන වෙන සමහර නේ. ඒතකොට ඒ ආශාවදේ පවත්වන්න පුළුවන්ද හැමදාම? හැමදාම පවත්වන්න බෑ. ඊට පස්සේ ඔබ විවාහ වෙනවා. අවුරුදු ගානක් ආදරය කරලා සමහරට විවාහ වෙනවා. තමන්ට සතුට සැනසීම ලැබලා දුන්න කෙනාම අන්තිමට මහා වදයක් වෙන්නේ නැද්ද? වදයක් දකින්නවත් කැමති නැහැ. කතා කරන්නවත් කැමති නැහැ. අවුරුදු ගානකට කලින් කතා කරන්න පුලපුලා බලන් හිටපු කෙනාම අන්තිමට කතා කරන එක වදයක් වෙනවා. එකම දේ, එකම රූපේ, එකම හඬ ආශ්වාදයක් සුළු මොහොතකට ලැබලා දෙනවා. නමුත් බහුලව තියෙන්නේ ආදීනවේ. ඊළඟට දරුවෝ. මුලින්ම දරුවෙක් තමන්ට ලැබුණාට පස්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දරුවා ගැන කොයිතරම් සතුටු වෙනවද? කොයිතරම් දවසට කීවතාවක් ඒ දරුවව ඉඹ ඉඹ සතුටු වෙනවද? නේ? හැබැයි ඒ දරුවම උස් මහත් වෙනකොට, ඒ දරුවම මේ සමාජයේ යම් යම් තැන්වලට එනකොට ඔබට දුක උරුම කරලා දෙන්නේ නැද්ද? දෙමව්පියන්ට අකීකරු වෙලා වැරදි කරලා දෙමව්පියෝ හැඬුම් කඳුලින් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැද්ද? දරුවෝ නිසා කොච්චර එහෙම වෙනවද නේ? අපිට සුළු මොහොතකට සතුට සොම්නස ලබා දෙන දේ අපි මුළු ජීවිතේම දුකට ඇදලා දානවා. එහෙනම් මේ ජීවිතේ ආස්වාදය තියෙන්නේ සුළු මොහොතයි. මහා දුක්ඛ කන්දයක් තියෙනවා. හැම දෙයකම අවසානය ඕකමයි. ඒ නිසා මේ පිම්මෙන් පණින එක ලේසි කෙනෙකුට කරන්න බෑ. ඔබ අහලති බද්දිය කියලා ස්වාමීන් වහන්සේ නමක් උතුම් අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ ගිහි ජීවිතේ රජ කෙනෙක්. ඉතින් රජ කෙනෙක්ට කොච්චර රජ සැප සම්පත් තියෙනවද? කොයිතරම් රැකවරණේ තියෙනවද? ඒ හැමදේම දාලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ අර රජ මාලිගා, අර සොඳුරු යහන් කිසි දෙයක් තියෙනවද? කිසි දෙයක් නැහැ. මේ බද්දිය මහරහතන් වහන්සේ කොතැනට ගියත්, රුක්මුලකට ගියත්, ශුන්‍යාගාරයකට ගියත්, වනයට ගියත්, සොහනට ගියත්, කොතෙන්ද ගියත් හැම වෙලේම උදාන පහළ වෙනවා. අහෝ සුඛං, අහෝ සුඛං, අනේ සැපයක් කියලා. අනේ මෙහෙම සැපයක්. මේ වෙලාවේ දැන් ස්වාමීන් වහන්සේලා මේක හැම වෙලේම ස්වාමීන් වහන්සේ කටින් පිට වෙනවා. අහන් ඉඳලා හිතනවා මේ ස්වාමීන් වහන්සේට එකත් එකටම ආය රජ සැප මතක් වෙලා තමයි මේ. දන්නේ නැහැ අරහත්ත්වයටපත් වුණා කියලා. ගිහින් බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා. ඒ වෙලාවේ බද්දිය ස්වාමීන් වහන්සේව රහතන් වහන්සේව කැඳවලා අහනවා. බද්දිය මහරහතන් වහන්සේ වදාරනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මං රජෙක් තමයි. මං රජකම් කරපු කාලයක් තිබ්බා. මගේ හතර වටින්ම ආශ්‍රය පාබල මේ සිවුරංග සේනාවෙන් මට හැම වෙලේම රැකවරණය සලසලා තිබ්බේ. හැබැයි මම හැම මොහොතකම හිටියේ බයෙන්. මං හැම මොහොතකම මරණ බයෙන් හිටියේ. මං ජීවිතේට කොයි මොහොතේ අනතුරක් වෙයිද කියලා මං හැම වෙලේම බයෙන් හිටියේ. ස්වාමීනි, ඒ කිසි දෙයක් මගේ වටේ දැන් නැහැ. ඒ අමාත්‍යවරු, ඒ සෙබළු, කිසි දෙයක් මං වටේ නැහැ. හැබැයි දැන් මම අසාමාන්‍ය සතුටක්, අසාමාන්‍ය නිදහසක් මං විඳිනවා. මට කිසි බයක් ඇති ගැනීමක් නැහැ. මරණයට මගේ කිසි බයක් නැහැ. ඒ සැපය විඳින නිසා, ඒ නිරාමිස සැපය විඳින නිසා තමයි මගේ මුවින් මම හිතලා නෙමෙයි කියන්නේ ස්වාමීනි, අහෝ සැපයි කියලා නිරායාසයෙන් මගේ මුවින් නිකුත් වෙනවා. පැවිදි සැපය. ඒ බැඳී නැහැ. සිවුරයි පාත්‍රේ විතරයි. ඉන්සග්ගි ජීවිතයක බැඳීම් වලට බන්ධනය වෙලා මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියන එක ලේසි නන්නේ. ලේසි නෑ නේද? මොන රට ලස්සන පිළිකලමක් තිබ්බට වේගවත් ගමනක් නැහැ. ඇයි ඒ? ලස්සන පිළිකලමමයි යාට බාධා කරන්නේ නේද? එතකොට ඔබට තියෙන මේ ගිය ජීවිතයක තියෙන මේ හැම දෙයම සියල්ලම ඔබට අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය එදා හිටපු ගිහි ශ්‍රාවකය ජයගත්තේ නැද්ද? ජයගත්තා. ජයගත්තා. ඉතින් මේ ඉසිදත්ත පුරාණ කියලා කියන්නේ ඒ වගේ දෙන්නේ. අභියෝගය ජයගත්ත දෙදෙනෙක්. මේ ඉසිදත්ත පුරාණගේ පුරාණ කියන කෙනාට දුවෙක් හිටියා. එයාගේ නම මිගසාලා. දුවගේ නම මිගසාලා. මේ වෙනකොට මේ ඉසිදත්ත පුරාණ දෙදෙනම මිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා දෙදෙනම තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා. දැන් මේ මිගසාලට හරි ප්‍රශ්නයක්. මොකද මේ ඉසිදත්ත කියන මාමා, එයා සකදාගාමි වෙලා හිටියට එයා අබ්‍රහ්මචාරි. ගිහි ජීවිතය තුළ කම්සප වින්දා. හැබැයි තාත්තා පුරාණ මේ පුරාණයා බ්‍රහ්මචාරී. ධර්මය මුණ ගැහුණට පස්සේ එයා උතුම් සීලයක් තුළ සමාදන් වෙලා බඹසර සිල් ආරක්ෂා කරා ගිහි ජීවිතේදීම දෙදෙනාම සකදාගාමි. හැබැයි බුදුරජාන් වහන්සේ වදාරනවා මේ දෙන්නා මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුණා. දැන් මිගසාලට මේක හරි ප්‍රශ්නයක්. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනවා, ස්වාමීනි අපේ තාත්තා බ්‍රහ්මචාරීව ඉඳලත් සකදාගාමි වෙලා තුසිත දිව්‍ය ලෝකේ ගියාලු. මාමා අබ්‍රහ්මචාරීව ඉඳලා සකදාගාමි වෙලා එයත් තුසිත දිව්‍ය ලෝකේ ගියාලු. මේ බ්‍රහ්මචාරී කෙනයි අබ්‍රහ්මචාරී කෙනයි මේ දෙන්නම සමතැන ඉපදුනේ කොහොමද කියලා අහනවා. ඉතින් මේක ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා, මිගසාලා බුදුරජාණන් වහන්සේමක් වදාලා නම් ඒක හැමම තමයි. ඒකේ අය කතා දෙකක් නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියා සිටිනවා මේ සිද්ධිය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, අනේ ආනන්ද, ඔය මෝඩ හැඳි මිටේ නුවණ තියෙන ඔය මිගසාලා මොනවද දන්නේ? බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානය ගැන ඔය මේ හැඳි මිටේ නුවණ තියෙන මේ ලාමක ස්ත්‍රිය කොහොමද දන්නේ කියන කියා සිටින බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් ආනන්ද, ඔය දෙදෙනා එක එක කරුණු වලින් දුර්වලව හිටිය කියනවා. ඒ තමයි පුරාණ නැත්නම් මිගසාලගේ තාත්තා එයා බ්‍රහ්මචාරී වුණාට සිල්වත් වුණාට ඉසිදත්තට වඩා ප්‍රඥාවන්තයි. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. පුරාණට වඩා ඉසිදත්තගේ ප්‍රඥාව බලවත්. හැබැයි පුරාණ බ්‍රහ්මචාරීව හිටියට ඉසිදත්තට වඩා ප්‍රඥාවෙන් අඩුයි. ඒ නිසා මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුණා. හැබැයි ඉසිදත්ත, ඒ කියන්නේ මිගසාලගේ මාමා, අබ්‍රහ්මචාරීව හිටියට, ඒ කියන්නේ තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙමින් ගී ජීවිතයක් ගත කරමින් හිටියට, එයාට හොඳට ප්‍රඥාව තිබ්බා කියනවා. ප්‍රඥාවන්තයි. ඒ නිසා එක එක කරුණෙන් මේ දෙන්න එකනට එකනා දුර්වල වෙලා හිටියේ කියනවා. තේරුණා නේද මම කියන්නේ? ඒ නිසා මේ දෙදෙනාම මරණින් මත්තේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදුණා. සීලය අතින් පුරාණ ඉදිරියෙන් හිටියට ඉසිදත්ත එයාට සමානව ප්‍රඥාවෙන් හිටියා. ඒ නිසා ඒ දෙදෙනාම ගිහිල්ලා තුසිත දිව්‍ය ලෝකේ ඉපදුණා. ඉතින් ඒ වගේ ජීවිතය ඉහළටම ගිහි ජීවිතයක් ඉඳලා ජීවිතය උසස් කරගන්න පුළුවන් නේ. නමුත් මේ දෙදෙනාට පැවිදි වෙන්න යම් කිසි හැකියාවක් තියෙන බව දැනගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ එයාලට මේ ගිහි ජීවිතයේ තියෙන ආදීනව ප්‍රකට කරන්නේ. ඇයි දුක් වෙනවනේ බුදුරජාණන් වහන්සේ, අපෙන් ඈතට යනවා, අපිට දුකයි. එහෙනම් මේ ගිහි ජීවිතේ කරදරයි, පැවිදි ජීවිතේ නිදහස් කියලා නොකියා කියන්නේ එන්න පැවිදි වෙන්න කියලානේ. හැබැයි අවස්ථාව හිමි වුණේ නැහැ. එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේම වදාරනකොට මේ දෙන්න තවත් කතාවක් කියනවා. මේ දෙන්න කියනවා, ස්වාමීනි මේ ගිහි ගෙදර කරදරයට වඩා අපිට වෙන කරදරයක් තියනවා කියනවා. ලොකු කරදරයක් තියනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, බඩු දෙටුවෙනි, ගිහි ගෙදර දින කරදරයටත් වඩා ලොකු කරදරේ මොකද්ද? ඒ වෙලාවේ කියා සිටිනවා මේ දෙන්නා, ස්වාමීනි මේ පසේ නදී කොසල් රජතුමාගේ අන්තපුරේ බිසෝවරු ඉන්නවනේ. ඒතර කොසල් රජතුමාට එක බිසවක් නෙමෙයි, බොහෝ බිසෝවරු හිටියා. මේ ඉසිදත්ත පුරාණ දෙන්නගේ රැකියාව තමයි මේ අන්තපුරේ ඉන්න මේ සොඳුරු ලලනාවන් මේ බිසෝවරුන්ව ඇතා පිටට නගගන්න ඕනි. ඊළඟට ඒක මේ මෙහෙම කියනවා, සාමීනි අපි ඒ පසේ නදී කොසල් රජුගේ පිටේ නැංගවීමට සමත් ඇත්තෝ ඉන්නවද? හැම ඇතෙක්ගෙම පිටට නගගන්න බෑනේ. ඒ ඇත්තු සිටිද්ද ඔවුන් සරසා පසේ නදී කොසල් රජුගේ ප්‍රිය වූ මනාප වූ යම් මේ මහේෂිකාවෝ සිටිද්ද ඔවුන් එක් අයකු පෙරටත් එක් අයකු පසුවටත් ඇතු පිට හිඳින්වන්නේ. ඒ කියන්නේ එක ඇතා ඇතෙක් පිට නැගණිවරු කී දෙනෙක්ින් දවනවද? දෙන්නෙක් ඉඳනවා. විසෝරු දෙන්නෙක් එක ඇතෙක් පිට. කියනවා, ස්වාමීනි රාජකීයත්වයට ගැළපෙන සුවඳින් සැරසුණු ඒ සොයුරියන්ගේ සිරුරෙන් හමන සුවඳ මේ වගේ කියනවා. රජතුමාටම ගැළපෙන සුවඳකින් ඒ මේ නැගණිවරු ඉන්නවා කියනවා. ඒ තමයි ඒ වෙලාවේ අර ඇරපු මොකද්ද සුවඳ කරඬුවක්, ඒ කියන්නේ සෙන්ට් කුප්පියක් වගේ කියනවා. ඒ වෙලාවේ ඇරපු වහලද සුවඳවද්දයක් වහලා දේලා එකපාරටම ඇරියාම සුවඳෙන්නේ. ආන් ඒ වගේ ඇරපු ඒ වෙලේ ඇරපු මේ සෙන්ට් කුප්පි වගේ කියනවා ඒ නැගණිවරු. එච්චර සුවඳක් හමනවා කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි සැපසේ වැඩනු ඒ රාජ කන්‍යාවන් ඒ සොහිරියන්ගේ කයේ පහස මේ වගේ. ඉතින් අතින් අල්ලලා නිනක් ගන්න ඕනේ කියනවා. කපු පුළුන් වගේ කියනවා කයේ පහස. ඊළඟට එච්චර හිඹුල් පුළුන් වගේ පහසක් තියනවා කියනවා. ඒ තරම්ම සිනිඳු පහසක් තියනවා කියනවා. ඇයි ඉතින් රාජ සුකෝමලවට හැදෙනු අයනේ. ඉතින් කියනවා මේ දෙන කියනවා ස්වාමීනි මේ වෙලාවේ අපි ඇතා රැකගන්නත් ඕනේ. ඇයි ඇතා කුලප් වුණොත් එහෙම ඔක්කොම ඉවරයිනේ. ඇතා රකින්නත් ඕනේ. නැගණිවරු රැකගන්නත් ඕනේ. එයාලා වැටුණොත් එහෙම නේ. අපෝ මෙයාලා අල්ලන්න බෑ මෙයාලා මෙහෙමයි කියලා හිටියොත් එහෙම ඇතා පල්ලි වැටුණා. එහෙනම් නැගණිවරු ආරක්ෂා කරගන්නත් ඕනේ. තමාවත් රැකගන්න ඕනේ කියනවා. කරුණු තුනක් රකින්න තියනවා මේ දෙන්නට. ඇතා රකගන්නත් ඕනේ, නැගණිවරු රකගන්නත් ඕනේ, ඊට වඩා අමාරුයි තමන්ගේ හිත රැකගන්නත් ඕනේ කියනවා. ඒ බලන්න මෙයාලගේ තියෙන විශේෂත්වය ස්වාමීනි අපි මේ නැගණිවරුන් පිළිබඳව පාපී සිතක් ඉපද වූ බවක් අපි දන්නේ නැහැ කියනවා. මෙච්චර කාලෙකට ඒ රාජ විසෝවරුන් ගැන පාපී සිතක්, ගැන රාග සහිත සිතක් ඇති වුණා කියලා අපිට මතකයක්වත් නැහැ කියනවා. කොච්චර ඉන්ද්‍රිය සංවරයක් තිබිලා තියෙනවද ගිහි ශ්‍රාවකයන්ට. ඉතින් කියනවා ස්වාමීනි මේක තමයි අපිට මේ ගිහි ඔබ වහන්සේ වදාරපු ගිහි ගෙදරට වඩා තියෙන ලොකුම කරදරේ අපිට තියෙන මේක කියනවා. බලන්නනේ එතකොට බලන්න එච්චර හිතේ පාලනයක්, එච්චර ඉන්ද්‍රිය සංවරයක් ඇති වුණේ මොකෙන්ද? ධර්මේ නේ. ධර්මේ හිත කොයිතරම් රැකගෙන ඉඳලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිත රැකගත්තේ නැති අය හරියට කිරි ගස් වගේ කියනවා. මොන ගස් වගේද? කිරි ගස්. ඔබ දන්න කිරි ගස් මොනවද? මේ තියෙනවද දන්නේ? කොස් නේ තියෙනවද? කොස් ගස් කිරි නේද? කොතෙන්ද කෙටුවත්, කොලයක් කැඩුවත්, පොත්තක් ගැලෙව්වත් මොනවද එන්නේ? කිරි එනවා. කොතෙන්ද ගැහුවා? අරලිය ඒක මේ තියෙනවනේ. ඔව්, කොතෙන්ද කෙටුවත්, කොතනින් පතුරු ගැහුවත්, කොලයක් කැඩුවත්, මලක් කැඩුවත්, ගෙඩියක් කැඩුවත් කිරි එනවා. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා හිතේ රාගය, ద్వේෂය, මෝහය. රාග, ద్వේෂ, මෝහ තියෙන බහුලව තියෙන කෙනා හරියට කිරි ගහ වගේ කියනවා. ඇයි එහෙම කියන්නේ? පුංචි අරමුණක් ඇස් ඉදිරියට ආවත් කැරකිලා යනවා. මහා ලොකු ලස්සන ස්වරූපී රාජකුමාරිකාව දකින්න ඕනේ නෑ. මේ පාරේ යන නිකන් රූපයක් දැක්කත් කැරකිලා කලන්තේ දාලා වැටෙනවා. අන්න එහෙනම් අද කාලේ ගොඩක් ඉන්නේ කිරිගස් නේද? කිරිගස් පුංචි අරමුණට, ඇහැට පේන පුංචි දෙයට හිත වැටිලා පිස්සු ඇදිලා ඉවරයි. ලොකු දෙයක් දකින්න ඕනේ නැහැ. ඉතින් භාගතනස් දේශනා කරන පුංචි අරමුණක් ඇස් ඉදිරියට එනකොටත් ඒකට හිත වැටෙනවා නම් මහ දෙයක් ගැන කවර කතාද කියන. ඔව්, රූපේ ගැන මේ මිනිස්සයාගේ ලේමස් දෙක ගන්න ඕනේ නැහැ. ෆොටෝ එකක් දැක්ක නේද කිරි වැක්කිරෙනවා. රාගේ නම් වූ කිරි වැගුරවනවා. ද්වේෂේ නම් වූ කිරි වගුරව වගුරව ඉන්නේ. මෝහේ නම් වූ කිරි වගුරව වගුරව ඉන්නේ. මේ ලෝකේ අපින් මිනිසයාගේ මේ ඉඳුරන් වලින් ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන්ගෙන් කිරි වක් කරන දේවල්මයි ලෝකෙ විසින් කරන්නේ. තාක්ෂණය දියුණුවයි දියුණුවයි කියලා කරන්නේ කෙලෙස් සෞස්සන එක. ඇත්තද බොරුද? ඇත්ත නේ. ඔබ ළඟ තියෙන ওই පුංචි පුංචි විද්‍යුත් උපකරණ වලින් වැඩි හරියක් කරන්නේ මොනවද? කිරිවක් කරනවා. කිරි වැස්සෙනවා. පුංචියට හීරුවත් ඇති ගොඩාක් කිරි වැగిරෙනවා. නේ? අද කාලේ ඉන්ද්‍රිය සංවරයක් කියලා අහලකටවත් මිනිස්සෙක් ඇවිල්ලා නැහැ. නේ? පුංචි දෙයක් ඇති හිත වැටිලා යන්න. ආන් ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් මේ රාග ද්වේෂ මෝහ කියන අකුසල් පාලනය කර කර ඉන්න කෙනා හරියට කිරි ගහ කපලා අවුවේ දැම්මා වගේ. කොස් ගහ කපලා අවුවේ දාලා වේලනවනේ නේද? ඒ වේලුවාට පස්සේ ඒ කොස් ගහේ කොළයක් කැඩුවත් පොත්තක් ගැලෙව්වත් කැපුවත් කිරියයිද? කිරි එන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිතරම රාගය දුරු කර කර වාසය කරන්නේ, ද්වේෂය දුරු කර කර වාසය කරන්නේ, මෝහය දුරු කර කර වාසය කරන්නේ. එහෙනම් අපි මහන්සි ගන්න ඕනේ කිරි වගුරවා ගන්නද වේලා ගන්නද? වේලා ගන්න තේසි නැහැ. සසර පුරාවට කිරි පෝෂණය කළා, රාගය ද්වේෂය මෝහය පෝෂණය කළා, වේලුවේ නැ, වේලන්න දෙයක් හම්බ වුණේ නැ, හම්බ වුණත් කරේ නැ. මේ අවස්ථාවත් අහිමි වෙලා ගියොත් ආයෙත් බාගෙට වේලපු ගහට පණේනවා. ඊට පස්සේ ආය කිරි වැක්කෙනවා නේද? ඒ නිසා සමේක ලේසි දෙයක් නෙමෙයි. අද කාලේ කියන්නේ පිනක් තියෙන්න ඕනි පින්වත්නි, මේ ඇස් දෙක සංවර කරගන්න. පිනක් නැතුව ඇස් දෙක සංවර කරගන්න බෑ. අද කාලේ වයස් ભેදයක් නැහැ. තරුණ අයම වෙන්න ඕනේ කිරි වැගිරෙන්න. පුංචි ළමයාගේ ඉඳන් මරණ මංචකේ ඉන්න කෙනා දක්වාම හිතේ රාගය ඇති වෙලා රාගයෙන් පීඩා විඳිනවා. ද්වේෂය ඇති වෙලා ද්වේෂයෙන් පීඩා විඳිනවා. මෝහය ඇති වෙලා මෝහයෙන් පීඩා විඳිනවා. මේක ලේසි නෑ. ඒ නිසා අපේ මේ ඇස් දෙක සංවර කරන්න, මේ ඇස් ඉදිරියට එන රූපවලට අපි මේ මුලා වෙන්නේ නැතුව ඉඳ අපිට වීරිය ඕනි. අපිට උනන්දු අවශ්‍යයි. ඊළඟට පින් බලය ඕනේ. මේ තුන නැත්තම් කරන්න බෑ. කන් කන් වලට ඇහෙන ශබ්ද වලින් රාග ද්වේෂ මෝහ වැගුරවන්නේ නැතුව තියෙන්න නම් වීරියක් එපැයි. පින තිබ්බත් වීරිය ගන්න නැති තාක්කල් පින ඉස්මතු වෙන්නේ නැහැ. කොච්චර පිනක් තිබ්බත් වීරිය ගන්න වෙලාවේ තමයි පින ඉස්මතු වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ කාලේ බොහොම අමාරු දෙයක්. විශේෂයෙන් ඔබ මේ ජීවත් වෙන සමාජයේ ඉන්ද්‍රිය සංවරය කියන එක බොහොම අමාරුයි. හැබැයි මේකේ ඇත්ත නිතර විමස විමස ඉන්න කෙනාට ලස්සන ලස්සන දේවල් ආවට ඒකේ ඇතුලාන්තයේ තේරෙනකොට ගත යුතු දෙයක් නැහැ කියලා තේරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉබ්බා වගේ ඉන්න කියලා. කවුරු වගේද? ඉබ්බා වගේ ඉන්න කියනවා. ඇයි ඒ? ඉබ්බාගේ නරියාගේ කතාව දන්නවනේ නේද? නරියා ඉබ්බා ළඟට ලං වෙන්නේ ආදරයටද? නෑනේ නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාවනේ. සරල සරල පොංචි පොංචි උපමා වලින් ලොකු අර්ථයක් කියන්නේ නැද කියනවනේ. තේරෙන්නේ නැද වචන 1000ක් කිව්වත් වැඩක්ද? වැඩක්ද? තේරෙන සරල උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදානස් පින්වත් මහණෙනි, මම මේ උපමා කියන්නේ උපමාවෙන් පවා බුද්ධිමත් කෙනා දහම් කාරණේ ග්‍රහණය කරගන්නවා කියන. උපමාවක් කිව්වහම දහම් කාරණේ මේක තමයි මේ කිව්වේ කියලා තේරෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා නරියා ඉබ්බා ළඟට එන්නේ ඉබ්බාගේ මස් කන්නනේ. එතකොට නුවණ තියෙන ඉබ්බා මොකද කරන්නේ? තමන්ගේ කට ඇතුළට අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි ඔක්කොම දාගෙන ඉන්න ඕනේ නේද? එතකොට යම් මොහොතක නරියට එපා වෙනවා ළඟ ඉඳලා ඉඳලා ඉඳලා මේ ගණන් අණ්ඩක් එළියට දාන්නේ මයි යනවා යන්න කියලා නරියට එපා වෙලා යනවානේ. හැබැයි ඉබ්බට ඉවසීම තිබ්බේ නැත්නම් මොකද එළිය වෙන්නේ කියලා බලන්න ඕනි කියලා අඬුවක් දැම්මොත් කඩාගෙන කන. භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඔබ ඒ ඉබ්බා වගේ ඉන්න කියනවා. ඔබ ළඟට පාපී මාරයා ඇවිල්ලා හැම වෙලේම බලාගෙන ඉන්නේ. බලපු දෙන්කෝ ඇහෙන් රූපයක් මං අල්ල ගන්න. බලපු දෙන්කෝ මේ අහපු දෙන්කෝ කණෙන් ශබ්දයක් මං අල්ල ගන්න. එනම් මේ තොණ්ඩු තියෙන්නේ අපේ වටේ නේ. ලස්සන රූප කියලා කියන්නේ ඇහැට තොණ්ඩුවා. කොක්කේ ඇමිනෙනවා ගිහිල්ලා නේද. අපේ නාසයට තොණ්ඩු තියෙනවා සුවඳ. අපි ඇමිනුනොත් ඇමිනුනාම තමයි. දිවට තොණ්ඩු තියෙනවා නේ. රසයට අහුනොත් එහෙම අහුනාම තමයි. කයට නොයේක් පහස තියෙනවා. ඒවට අහුනොත් අහු වෙන්නේ කාටද? මාරයාට. මාරයා කියලා කියන්නේ, මාරයාට අහුනා කියලා කියන්නේ අපි ආපහු සසරටයි ඇදගෙන වැටෙන්නේ නේද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ හරියට ඉබ්බෙක් තමන්ගේ අවයව කටුව ඇතුළට දාගෙන ඉනවා වගේ දෙයක්. නිසා බලන්න ඒ ශ්‍රාවකත්වය අභිමානය ඇති වෙන්නේ බාහිර රූපෙන් නෙමෙයි. තමන්ගේ ගමන බිමන කොච්චර ගැඹීර වුණත්, කටහඬ කොච්චර ගොරෝසු වුණත්, කොච්චර ලස්සන වාහනයකින් බැහැල් ආවත්, මේ තට්ටු දෙක තුනේ ගේක ජීවත් වුණත්, පුංචි අරමුණට හිත යට වෙනවා නම් එයාට පෞරුෂත්වයක් තියෙනවද? එයාට පණ නැහැ නේද. එහෙනම් අභිමානය තියෙන්නේ, ශ්‍රාවකත්වය තියෙන්නේ සංවරය තුළ. මේ තියෙන්නේ සංවරය තුළ. ඒ ශ්‍රාවක අභිමානය තියෙන්නේ. ඉතින් ඒ සැබෑ ශ්‍රාවකත්වය, සැබෑ අභිමානය අපිත් ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ නේද. අපිට හැම පැත්තෙම දැන් ඉස්සරට වඩා ගොඩාක් අනතුරු වැඩි. කොයි පැත්තෙන් අපි කැරකිලා වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. කොයි පැත්තෙන් අපිට මේ ලැබිච්ච ෂණ සම්පත්තිය අහිමි වෙලා යයිද අපි දන්නේ නැහැ. සමහරට රාගයේ පැත්තෙන් වෙන්න පුළුවන්. සමහරට ද්වේෂයේ පැත්තෙන් වෙන්න පුළුවන්. සමහරට මෝහයේ පැත්තෙන් වෙන්න පුළුවන්. අපි අපිට වැටෙන අනතුරෙන් අපිට ආයේ සසරේ නිවැරදි කරගන්න බැරි විදිහට වැරදුනොත් නේ? නිරේ යන්න තරම් වැරදීමක් ඇති වුණා. ආයේ කවුද එන්නේ බේරගන්න? ඒ නිසා අපිට මේ දුර්ලභව අපිට මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න, අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ඉසිදත්ත පුරාණ වඩු කාර්මිකයන් මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙමත් වදාරනවා, වඩු දෙටුවෙනි ගිහි ගෙදර වාසය කිරීම කරදරයක්. කෙලෙස් වැඩිනවා. නමුත් පැවිද්ද කියලා කියන්නේ බොහෝම නිදහස් තැනක්. ඒ නිසා වඩු දෙටුවනි, ඔබ අප්‍රමාදී වීමමයි වටින්නේ. අප්‍රමාදී වීමමයි වටින්නේ. ඉතින් ඒ වෙලාවේ හරි ලස්සන කාරණයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයෙක් තුළ තියෙන ගුණ හතරක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වඩු දෙටුවනි, ධර්ම හතරකින් යුක්ත ශ්‍රාවකයා සතර අපායෙන් නිදහස් වෙනවා. නියත වශයෙන්ම නිවනෙහි පිහිටලා සෝවාන් වෙනවා. මොනවද ඒ ධර්මයන් හතර? මොනවද ඒවා? අපේ මේ සසර ගමන, මේ භව ගමන කෙලවරක් ඇරඹුමක් අවසානයක් නැති මේ භව ගමන ජීවිත හතකට කෙටි කරන්න තරම් අපි තුල වැඩෙන අංග මොනවද? සෝතාපත්ති අංග මොනවද? ශ්‍රද්ධා සීල ශ්‍රුති ත්‍යාග ප්‍රඥා, ඒවද සෝතාපත්ති අංග මොනවද? සදහටම නිරේන් සතර අපායන් අපිව නිදහස් කරනවා මොනවද? නෑ, ඒ මගඵලනේ සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන්නේ මාර්ගඵල. මං අහන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ පිහිටන ගුණ හතරක් තියෙනවා. නෑ, එහෙනම් මං කියන්න. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ආ කියනවා. දැක්කද? නේ? පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ තියෙන නොසෙල්වෙන පැහැදීම. සරල යෝකද කියලා හිතේ යොවට. ආ එහෙම හිතුනොත් වැරදි. බලන්න ඒ සරල දේ පවා ඔබට මතක් කරගන්න කොච්චර අමාරු වුණාද? සරල නෑ. වචන සරලයි. හැබැයි අර්ථය සරල නෑ. පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. දෙක, ධර්මය කෙරෙහි අපේ හිතේ තියෙන නොසෙල්වෙන පැහැදීම. තුන, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි අපේ සිතේ තියෙන නොසෙල්වෙන පැහැදීම. හතර, නිකම්ම සීලය නෙමෙයි, ආර්යකාන්ත සීලය. ආය කියන්නේ ආර්යකාන්ත සීලය. ඒ කියන්නේ නිවන් මඟට මුල් වෙන සීලය. ඒකට කියනවා නිවන් මඟට මුල් වෙන සීලය, ආර්යකාන්ත සීලය. ඔය හතර තමයි පින්වත්නි සෝතාපට්ටි අංග. ආය කවදාවත් අමතක කරන්න එපා. සරල නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම, ඊළඟට ආර්යකාන්ත සීලය, සතර සෝතාපට්ටි අංග. ඔය සෝතාපට්ටි අංග යමෙක් තමගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යා සදහටම නිරයෙන් මිදුණා, තිරිසන් ලෝකයෙන් මිදුණා, ප්‍රේත ලෝකයෙන් මිදුණා, අසුර ලෝකයෙන් මිදුණා, සතර අපායෙන් නිදහස්. කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. ඊළඟට ඔය සෝතාපට්ටි අංග හතර ජීවිතය තුළ ඇති කරගත්තොත් එයා උපරිම නැවත නැවත උපදින්නේ ජීවිත හතයි. බාහිර උපකාරයකින් තොරව හරි එයා ජීවිත හතකින් පස්සේ උතුම් නිවන සාක්ෂාත් කරනවා. රැකවරණයක් නෙමෙයිද? විශාල රැකවරණයක්. ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගොඩක් උපමා දේශනා කරනවා. එකක් තමයි භාගතුන් වහන්සේ වදාරනවා. ඔබ අහලා ඇති ඉන්දියාවේ මේ දඹදිව හිමාලයේ ඉඳලා ගලා බසින ලොකු ගංගා තියෙනවා. විශාල ගංගා තියෙනවා. ගංගා, ඊළඟට යමුනා, සරස්වති, ඊළඟට මහි, ඔය විදිහට ගංගා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය සියලු ගංගා මහමෝදට වැටෙන්නේ එක තැනකින්. මහමෝදට සියලු ගංගාවල ජලය මහමෝදට වැටෙන තැන කොච්චර ජලයක් ඇතිද? විශාල ජලයක් ඇති. කෙනෙක් ඔය ඒ වතුරට පුංචි කොළයකින් ඒ වතුරට පුංචි කොළයක් දාලා මේ වතුර බිඳුවක් ඒ කොළේට ගන්නවා කියමුකෝ. භාගතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි, ඒ කොළේට ගත්ත වතුරද වැඩි අර සියලු ගංගාවල ජලය මහමෝදට වැටෙන තැන තියෙන ජලයද වැඩි? මොනවද වැඩි? කොළේට ගත්ත වතුර. එහෙනම් කොළේට ගත්ත ඒවා කිව්වේ නේද? වැඩි මොනවද? ඔව්, අර මහමෝදට ජලය වැටෙන තැන නේද? භාගතුන් වහන්සේ වදාරනවා පිනත් මහණෙනි, ප්‍රමාණ කරන්න බෑ මේ කොළේට ගත්ත වතුර ටික වගේ කොයිතරම් ප්‍රමාණයක් එතන ජලය තියනවාද කියලා. වදාරනවා පිනත් මහණෙනි, යම් කෙනෙක් සෝතාපන්න වුණොත් එයා ගෙවලා අවසන් කරලා දාපු දුක, යමෙක් සෝතාපන්න වුණොත් ගෙවලා අවසන් කරපු දුක හරියට අර මහා ජල කඳ වගේ. එයාට තව ගෙවන්න තියෙන දුක අර කොළේට ගත්ත උංචි වතුර බිඳුව වගේ. කොයිතරම් රැකවරණයක්ද? එහෙනම් සතර අබා දුක හරියට අර මහා ජල කඳ වගේ. අර ජීවිත හතේදී විඳින තියෙන දුක අර කොළේට ගත්ත පුංචි වතුර බිඳුව වගේ. විශාල රැකවරණයක්. තව බොහෝ උපමා තියෙනවා. ඔන්න සෝතාපට්ටි අංග හතර. ඇති කරගන්න ලේසි නෑ. මතක තියාගන්න මෙච්චර අමාරු නම් ඕවා ජීවිතය තුළ ඇති කරගන්න කොයි තරම් අමාරුද. මෙතන තියෙන විශේෂත්වය මේ සූත්‍රයේ මේ සෝතාපට්ටි අංගවල එක අංගයක යම් වෙනසක් තියෙනවා. ඒ තමයි පළවෙනි තුන ඔබට මතකනේ, බුද්දේ අවිච්ඡප්පසාදේ සමන්නාගතෝ හෝති පාළි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදේ, ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදේ, ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි අවිච්ඡප්පසාදේ. ඊළඟට ආර්යකාන්ත සීලය වෙනුවට මෙතන බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංගයක් හැටියට විස්තර කරනවා. පහවගිය මසුරු මල ඇති සිටින් ගිහි ගෙදර වසන්නේ වෙයි. දාණය සෝතාපට්ටි අංගයක්. කලින් අහලා තිබ්බද? දාණය සෝතාපට්ටි අංගයක්. එනම් දන් දීම පිණිස වෙන් කළ දේ ඇතිව සෝදාගත් අත්‍යතිය, ඒ කියන්නේ අත හොදගෙන ඉන්නවා කියන එකද? නෑ, ඒ කියන්නේ හැම වෙලෙම ඕනේ වෙලාවක යා සූදානම්. ඒ කියන්නේ දෙන්න ආය අමුතුවෙන් මේ ලෑස්ති වෙන දෙයක් නෑ, ඕනේ වෙලාවක යා දන් දෙන්න සූදානමින් ඉන්නවා. ඒක තමයි කියන්නේ සෝදාගත් අත්‍යතිව. දීමෙහි ඇලී වාසය කරනවා, අන්‍යයන්ගේ ඉල්ලීමට සුදුසුයි. ඒ කියන්නේ හැමෝගෙම ඉල්ලන්න පුළුවන්ද? දැන් ඔබට හිතන්න, ඔබට යමක් ඔබට අවශ්‍යයි, මෙල මුදල් යම්කිසි උවමනාවක් තිබ්බම හැමෝගෙම ඉල්ලන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අනිත් අයට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් තරම් ගුණයක් ඒ දානපති ඇතුළ තියෙන්න ඕනේ නේද? එයාට මහා ලොකු සල්ලියක් තියෙන්න ඕනේ නෑ. හැබැයි විශ්වාසෙන් ගිහිල්ලා මට මේ දේ ඕනේ කියලා ඉල්ලනකොට එයා ඕන වෙලාවක උදව් කරන්න ලෑස්ති. අනිත් අයට ඉල්ලන්න එයා සුදුසුයි. කොච්චර සල්ලි තිබ්බත් සමහරු දෙන්නේ නැහැනේ නේද? කියන්නේ විශ්වාසයක් තියෙනවා, මෙයා මං ඉල්ලුවොත් දෙයි කියන විශ්වාසය තියෙනවා. දන් බෙදීමෙහි ඇලුනේ වෙයි. වඩු දෙටුවෙනි, මේ ධර්ම හතරයන්ගෙන් යුක්ත ආර්ය ශ්‍රාවක තෙම සිව් අපායෙන් මිදුණා. නියත වශයෙන් නිවනේ පිහිට කොට සෝවාන් වුණා කියනවා. සෝතාපට්ටි අංග හතරක් අද ඔබ ඉගෙන ගත්තා. අලුතෙන් ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම වගේම හතරවෙනි එක මොකද්ද? දාණය, අතහැරීමේ ගුණය, සෝතාපට්ටි අංගය. එන සෝතාපන්න ශ්‍රාවකයා තුළ තියෙන ගුණයක් තමයි අතහැරීම. එහෙනම් ඔබ සෝතාපන්න වීමට කැමති නම් ඔබ තුළ තියෙන ඕනි ගුණේ මොකද්ද? අතහැරීමේ ගුණය. මසුරු මල තියෙන හිතෙන් කවදාවත් සෝවන්නෙන්න බැහැ. දාණය, අතහැරීමේ ගුණය තියෙනවනේ. ඉතින් මේ අර අපි කලින් අපි දැනන් හිටපු සෝතාපට්ටි අංග වගේම මේ කාරණා හතරත් සෝතාපට්ටි අංග හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් වදාරනවා. පිනත් වඩු දෙටුවනි, ඔයාලා තුළ ඔය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම තියෙනවා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම තියෙනවා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඔබ තුළ තියෙනවා. පිනවත් වඩු දෙටුවනි, ඔබ දානේ ඇලිලා ඉන්නේ. ඔබ දානෙන් සතුටු වෙනවා. ඔබෙන් ඕන කෙනෙක් යමක් ඉල්ලගෙන ආවොත් දෙන්න සුදුසුයි. මේ සවැත් නුවර ඔබ දෙදෙනාට සමසමව දන් බෙදීමේලා සමානව ඉන්න ශ්‍රාවකයන් නැත්නම් ඒ අය කොපම නැද්ද කියලා අහන. ඔබට සමානව දන් දෙන්න ඔබ සමසමව ඉන්න පිරිස මේ කොසල් ජනපදයේ තව කොච්චර ඇද්ද කියලා කියනවා. ඒ කියන්නේ ඔබ දන්නවා සවැත් නුවර කියලා කියන්නේ කෝටි 7ක් ගිහි ජනතාවක් හිටියා. ඒ කෝටි 7න් කීයක් මගපල ලැබලා හිටියද? කෝටි 5ක්ම අඩුම තරමේ සෝවාන්වත් වෙලා හිටියා. එහෙනම් සකදාගාමි අනාගාමි ශ්‍රාවකයෝ බොහෝ ඉඳලා තියෙනවා. ඒ නිසා තව, ඒ කියන්නේ තව බොහෝ, ඔබ වගේ තව බොහෝ අය ඉන්නවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතින් දේශනා කරන්නේ. මේ වෙලාවේ මේ දෙනා කියනවා, ස්වාමීනි අපිට ලාභයක්, ස්වාමීනි අපිට මනා ලැබීමක්, අපි ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපි ගැන දන්නවා කියන එක අපිට ලොකු දෙයක් කියනවා. හිතන්නකෝ, තමන් සරණ ගියපු තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තමන් ආධ්‍යාත්මය තුළ ඇති කරගෙන තියෙන ගුණධර්මයන් බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තා කියලා කියන්නේ ඒක ශ්‍රාවකයෙකුට කොච්චර සතුටක්ද නේද? කොයිතරම් සතුටක්ද? ඉතින් මේ දෙන විශාල සතුටකට පත් වෙනවා. මේ ශ්‍රාවකත්වය ඇති කරගන්න එක අපි හිතන තරම් ලේසි නෑ. අපි උදේ හවස මල් පහන් පූජා කරත්, ගාථා වරද්දන්නේ නැතුව කිව්වත් ශ්‍රාවකත්වය පිහිටයිද? පිහිටන්නේ. ශ්‍රාවකත්වය පිහිටන්න නම් බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න ඕනේ. ධර්මය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ කොයි වගේ උත්තම පිරිසක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ජීවිතයේ සිල්වත් කරගන්න ඕනේ. අත්හැරීම පුරුදු කරන්න ඕනේ. ශ්‍රාවකත්වය තුළ පිහිටන්නේ ආන් ඒ විදිහට. ඒක ලේසි නෑ. ඒ නිසා තමයි අර කලිනුත් කිව්වේ, අපි ලොකු දෙයකට යන්න කලින් අපි ඉස්සෙල්ලා මහා මුහුදේ අපිට ගැඹුර බලන්න කලින් අපි පුරුදු වෙන්න ඕනේ. මොකද්ද? ඉස්ලාම් පුරුදු වෙන්න ඕනේ වෙරළ පාගලානේ. නේ, ඒක පාඩම ඔබ බෝට්ටුවකින් ගෙනහිල්ලා මූදුපතුලට අතෑරියොත් පුළුවන්ද? බෑ නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අපි ධර්මයේ ගැඹුරක් කරා යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රාවක අභිමානය අපි තුළ ඇති කරගත්තොත් පින්වත්නි, අපි මේ ජීවිතයේ අපිට ඊළඟ ජීවිතයේදී ශ්‍රාවකත්වය අහිමි වෙන්නේ නැහැ. ශ්‍රාවක භාවය අහිමි වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට නිවන් අවබෝධය අහිමි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔබ ඒ උතුම් ධර්මයක් ශ්‍රවණය කළා. මේ පින්වතුන්ට මේ ශ්‍රවණය කරපු ඒ උත්තම නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අනුභවයෙන්, ඒ ධර්මයේ සත්‍ය අනුභවයෙන් හැම දිනාටමත් සතර සෝතාපට්ඨාංගයන් ඇති කරගෙන ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.